අපි කියනවා පුළුවන් නම් එකතු කරගෙන ඉන්න ඡන්ද සක්නට. මොකද මෛත්‍රීපාල මහත්තයාගේ කතාවේදී පහුගිය හැම ජනාධිපතිවරණයකම කියපු කාරණා වට්ටෝරුවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන. අපි ඒවා අකුරක් නැර මේ වේදිකාවේ ජනතාවට මතක් කරලා දෙන්න සූදානම් කියලා අපි කියන්න කැමතියි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන ඒ විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂ මහත්තයාත් එක්ක එකතු වෙනවා නම් ඔය තියෙන හොරු එවැගේම දූෂිතයෝ මේ හැම එක්කෙනෙකුටම නාම යෝජනා දෙනවා නම් අපි දන්නවා ජනතාව අතර මේ නඩුව කතා කරන විදිහ, කරුණ ඉදිරිපත් කරන විදිහ අපි දන්නවා. බහුතරයක් ඉස්සරහට ඇවිල්ලා ඡන්ද දුන්නේ හොරු දූෂිතයෝ පළවා හැරි මේ පරම පවිත්‍ර චේතනාව හදවතේ තියාගෙන. එහෙමනම් වෙන විදියකින් වෙන නමයකින් හොරු ආපහු බලයට ගේන ජනතාව සූදානම්.